අපට මේ සියලුම වටා පිටාව ලැබුණේ සුගතිය, හොඳ බුද්ධිය, හොඳ අංග ප්‍රත්‍යය, ශ්‍රද්ධාවන්ත අමලකාර්තන, මේ සම්බුද්ධ ශාසනය. මේ සියල්ලම අපට ලැබුණේ පින්නතුනි අපේ මනස ඉහෙරටම දිනු කරගන්න. මේක අපේ මනමින් තේරුම් ගන්නට ඕනේ. අපි මේ ලෝකේ ඉපදුනේ ඉගෙනගෙන රැකියාවක් කරලා දරුවෝ ටිකක් හැදලා දරුවන්ට උගන්වලා මේ යන විතරක් නෙමෙයි වෙනතනි. ඊට වඩා ලොකු බලාපොරොත්තුවකින් ප්‍රාර්ථනාවකින් මෙලොව ඉපදෙන්න යාපා. විශේෂයෙන් මෙවැනි බුද්ධෝත්පාද කාලයක පින්වන්ත අමලකාර්තලගේ සැදහැවත් දෙමව්පියන්ගේ දරුවන් ඉපදෙන එක නෙමෙයි වෙනතනි. ඒක හුඟා හිතල බලලා ප්‍රාර්ථනා කළ ලැබෙන දෙයක් මේක. ඔබ අහලා තියෙන බුදුහාඳුරෝ ඉපදෙනකොට පස්මහ බැලුම් බැලුව කියලා. කාලය, දීපය, දේශය, කුලය, මම කියනවා. අන්න ඒ වගේම තමයි මේ පහම නැතුණත් අපි යම්කිසි ප්‍රමාණයකින් අපේ පිනට අනුරූපව මේව සකස් වීමක් අපි ප්‍රාර්ථනා කරා. එහි ප්‍රතිඵල විදිහට තමයි මේ සම්බුද්ධෝත්පාද කාලය, ශාසනයක් සහ මේ සුගතියක් කියන මේ දෙකම ලැබුවේ. අන්න ලැබීච්ච හැටි නම් මේ නිතර නිතරම සිහිපත් කරන්න ඕන. පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඊටාම් කෙටියෙන් කිව්වොත් සතුටින් ජීවත් වෙන ක්‍රමය. මෙලොව ජීවත් වෙන හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව සතුටින් ජීවත් වීම. අනේ සතුටින් ජීවත් වෙන්න අපාද මොනවද කරන්නේ? අපි කරන්නේ බොහෝ විට ඉගෙන ගියාගෙන, ගේ දොර හදාගෙන, දරුවෝ ටිකක් හදාගෙන, දරුවෝ ටික ගැන නියොත් අපි බොහෝ විට කරන්නේ. පින්නතුනි අපේ සතුට කියන එක බාහිර දෙයක් මතරන් යැපෙලා තියෙන්නේ. අපේ ගේදොර, ඉඩකඩම්, ඥාතීන් විතරක් නෙවෙයි. වැඩ දෙයක් තියා අපේ රූප සම්පත්තිය මතනම් අපේ සතුට නරඹවදලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. එහෙනම් මේ අපේ සතුට අවසන් වෙන්නේ සැපකින්ද දුකකින්ද? අපේ ජීවිතය අවසන් වෙන්නේ දුකකින් පිටුදුන. සම්පම් පරවසන් දුක්ඛං, සම්පම් අත්තවසන් සුඛං කියලා කාරණයක් කියනවා. අපේ ජීවිත පරමාර්ථය, අපේ ජීවිතයේ සතුට කියන එක හඳා පවතින්නේ කල්පනා කරලා බලන්න බාහිර දෙයක් මත නම්. අද නිකන් ඔබ විමසලා බලන්න, අද ඔබ ඉහළින්ම සතුට විඳින්නේ කුමකින්ද කියලා. ඔබේ රැකියාවෙන්ද, ඔබේ වාහනයෙන්ද, ඔබේ ගෙදර ගැන හිතලද, ඔබේ දරුවා ගැන හිතලද, නැත්නම් ඔබේ ඉතුරු කරව සල්ලි ටික ගැන හිතලද, නැත්නම් අපේ රූප සම්පතේ ගැන හිතලා ඔබ සතුට වෙන්නේ? මේකෙන් අපිට තීරණය කරන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියලා. අපේ සතුට නඩාපවතින්නේ බාහිර කාරණයක් මත නම් හොඳින්ම තේරුම් ගන්න අපි එන්න එන්නම සතුට අඩු වෙන මාර්ගයකයි යන්නේ. අපේ සතුට නඩාපවතින්නේ අප මත නම්, අපේ මනස, අපේ මානසික පරිසුද්ධත්වය මත නම් අන්න ඒකෙන් කියන අපේ දිනෙන් දින සතුට කර යන මාර්ගය කියලා. අන්න ඒ ගමන යද්දී අපලගේ ආශ්‍රය කරන අපේ ඥාතීන් ගියෝ වුණත්, අපේ දරුවන් අපෙන් බැහැර වැහැතර ගියත්, අපේ රැකියාවෙන් ඉස්සම ගියත්, අපේ ශරීරෙත් ඉන්න මේ ලස්සන ටිකෙන් ටික අඩු වුණත්, අපේ අර සතුට කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපේ වයසට යන්න යන්න අපේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ තව වැදගත්ම කාරණයක් තියෙනවා. අපේ ආධ්‍යාත්මික දියුණුව මත නම් අපේ සතුට නඩම් පවතින්නේ. අපේ වයසට යන්න යන්න අපේ ළඟම ඥාති අපට වෙනදකට වඩා ආදරය කරනවා. අපේ දරුවන් ඥාති මිත්‍රයන්ින් අර තමන්ට කලින්ට සැලකුවටත් වඩා එන්න එන්නම සලකනවා. අපේ සීලය, අපේ සමාධිය, අපේ ප්‍රඥාව ඉහළ මට්ටමකින් හදා ගන්නවා කියන්නේ එහි ආනිසංස විදියට මේ ජීවිතයේම සාදෘෂ්ටික වශයෙන් ඉහ ආනිසංස අපට දැක ගන්න පුළුවන්. අනිත් අතින් ඒ බාහිර කිසිම කෙනෙක් තමට නොසලකුවත් තමන් සතුට තමන් මතම රඳවාගෙන තියෙනවා. අද කල්පනා කරන බලන්න එක දවසක් විදුලි බලය ඇනහිට නොදී අපි පාවිච්චි කරන ඩිවයිසස් ටික දවසක් පාවිච්චි කරන්න බැරි වුණා නොදී අපේ ජීවිතේ කොහොමද කියලා බලන්න. මේ තියෙන සතුට, මේ තියෙන ලස්සන, මේ තියෙන ලයිට්ස් මොකුත් නැහැ ගන්න. එදාට තමයි ඔබට ඔබේ හිත ගැන බලන් පුළුවන්කම තියෙන්නේ. ඔබ කොතනද ඉන්නේ කියලා. අනිත් අතින් යම් කෙනෙක් කිව්වොතින් වෛද්‍යවරයෙක් ඔබට කිව්වොතින් ඔබට තව ජීවත් වෙන පැය 24යි කියලා. ඔබ හෙට හවස 7යි කාල වෙනකොට ඔබ මිය යනවා කියලා යම් කිසි වෛද්‍යවරයෙක් පිළිගන්න පුළුවන් වෛද්‍යවරයෙක් ඔබට කිව්වොත් ඔබ මෙන්න මේ පැය 24 තුල ඔබ මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න. තම තමන් ගැන තම තමන්ට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ පැය 24 තුල ඔබ මොකද ප්‍රැක්ටිස් කරන්නේ කියන එක මතයි. ඔබ කොච්චර ධර්මඥානයකින් ඉන්නවද? ඔබ කොයිතරම් ආධ්‍යාත්මික සුවයකට ළඟා වෙමින් ඉන්නවද කියලා අපටම අපගෙන බලන්න පුළුවන් නිර්ණායකයි. මෙන්න මෙහිදී වෙනතුනි අපේ ජීවිත පරිවර්තනය වෙන්නට විශේෂම කාරණයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. මන අනුවන යහපත් දැක්ම ඥානෙ ප්‍රඥා කියන කාරණය. අපේ ගමන මඟ තීරණය කරන සම්පූර්ණ සාධකය වෙන්නේ අපි කොයි තරම් දුරට ධර්මඥානෙ ඉහළ මට්ටමකින් පවත්වා ගන්නද කියන කාරණය. ඒකක් නෙවෙයි. ඒ ධර්මඥානෙ කියන එක තීරණය වෙන්නේ කොහොමද? ඒ ධර්මඥානෙ තීරණය ඔබ වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ කවුද? වැඩිපුරම ඔබ කාගේ දේශන දහන්නේ? කාගේ පොතපතද ඔබ වැඩිපුර කියවන්නේ? ඔබ ධර්මයට නැඹුරු වෙච්ච කෙනෙක් බව වෙන කෙනෙක් දැනගත්තොත්, බුද්ධිමත් කෙනෙක් දැනගත්තොත් ඔබගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අහන්නේ? ඔබ කාගේ පොතපතද වැඩිපුර කියවන්නේ? ඔබ කාගේ දේශන දහන්නේ? ඔබ මොකද ප්‍රැක්ටිස් කරන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි ඔබ ඉන්න තැන තීරණය කරන්නේ. අන්න එතෙන්දී වැඩිපුර අපේ දේශන වලින් අපි අහලා තියෙන කොමක්ද? අන්න ඒ අනුව තමයි අපේ චින්තනය සකස් වෙන්නේ. අන්නේ වැඩිපුර අහව දෙයට අහන දෙයට මූලික වශයෙන් හේතුන කාරණය තමයි අපි කවද වැඩිපුර ඇසුරු කරන්නේ කියන කාරණය. මෙන්න මෙතනින් පින්නතුනි අපට වැඩිපුරම අපේ ආශ්‍රයේ යොමු වෙන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන මේ ධර්මණ කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ මෙන්න මේ තුන ඇසුරු කරපු පමණටයි අපේ ධර්මඥානෙ දිනවන්නේ. ධර්මඥානෙ දින වෙච්ච පමණටයි අපේ ධම්මඟ යාළු ගමනඟ තීරණය කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන නුවණට කියනවා ඥාන කියලා, ප්‍රඥා කියලා, සම්මාදිට්ඨි කියලා, දෙක්ඛි සම්පන්න බව කියලා කියනවා. අන්නේ දෙක්ඛි සම්පන්න බව ලැබෙච්ච පමණට අපි ජීවිතේ නිතරම තමන්ගේ අභ්‍යන්තරය පැත්තට හැරෙන්නේ. දැන් අර කුඩා ළමෙක් අඬනවනේ, කතා කරනවනේ. අන්න ඒ ශබ්දය ඔබට අහන්න පුළුවන්. ඒ පැත්තට ඔබේ මූණ යොමු කරන්න පුළුවන්. නමුත් එහෙම කරා කියලා ඔබ දැක්සන නෑ. ඔබ බලන්න ඕන ඒ දරුවා කතා කරනකොට, ඒ දරුවා අඬනකොට ඔබේ හිතේ මේ මොහොත මොකද වෙන්නේ කියලා. ඔබ හැබැයි බුද්ධ ශ්‍රාවකෙක් නම්, ඔබ හැබැයි සම ධර්මයේ ප්‍රගුණ කරනවා නම්, ඔබ සතිපට්ඨාන තුළ වාසය කරනවා නම්, ඔබේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳ විඳින මේ ඉන්ද්‍රියන් තුළින් අරමුණු ගන්නකොට ඔබ දැස්ස වෙනට ඕන ඔබේ හිතට මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා. මේක කියන්නේ චිත්තානුපස්සනාව කියලා. එනිසා සම්පූර්ණ ධම්මග කියන්නේ බාහිර ලෝකේ වෙනස් කිරීමක් නෙවෙයි. සම්පූර්ණ ධම්මග කියන්නේ තමන්ගේ ආකල්ප ප්‍රසිද්ධණයක වෙනස් කරන එක. කලක් විද්‍යාව හිතන් හිටියේ අපේ බොඩියට අනුව මනස වෙනස් වෙනවා කියලා. නමුත් දැන් සපුරාම අනාවරණය කළා කියනවා අපේ හිතන විදිය අනුව, අපේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් මුළු ෆිසිකල් බොඩි එක සමස්ත ක්‍රියාවලියක් වෙනස් වෙනවා කියලා. ඒ තරක් නෙවෙයි අපි අසුර කරන පරිසරයත් යන වෙනස් වෙනවා කියලා. මේක බුදුරජාණන් වහන්සේ බොහෝ කලකට කලින් දේශනා කළා. මනෝ කුම්භංගම ධම්මා මනසෙට මනෝමය. මනසාචේ පදොල් කියන මනසාචේ පසන්නේන භාසතිමා කරෝතිවා. අපේ සම්පූර්ණ ජීවිතය හදා පවතින අපි හිතන ආකාරය මනස තමයි මූලික දේ. අන්නේ මනස නිවැරදිව තියාගන්න එක තමයි බුදුදහමේ මූලික දේශනා වෙලා තියෙන්නේ. අන්නේ මනස ගැන අවධානයෙන් ඒ මනසට කෙලෙස් වෙනකොට හොඳට තේරුම් අරගෙන ඒ කෙලෙස් වලින් හිත දුර වෙන ආකාරයට සජීවක පරියෝධවණ කියන ආකාරයට හිත පිරිසුදු කර ගැනීම තමයි බුදුදහමේ සතුට ලබන මාර්ගය දෙස් දේශනා කි. අපි කිව්ව මුලදීම බුදුහාමුදුරේ දේශනා කළේ සතර ලබන මාර්ගය කියලා. සතර ලබන එක රඳාප කරන්නේ අධ්‍යාපනයේ ආර්ථික සමාජ මට්ටමේ දිනු කිරීම. ඊවත් අපේ අංශ මට්ටමට කළ යුතුයි. නමුත් සැබැලෙස අපේ සතර තීරණවන්නේ සම්පූර්ණ අපේ හිතන විදිය සහ අපේ හිත පිරිසුදු කරගන්න ආකාරය. වෙනත් කෙනෙකුට අපේ හිතට අමනාපයක් ගෙන දෙන්න බැරි නම් අනේක තමයි අපේ දක්ෂතාවය. වෙනත් කෙනෙකුගේ රෝග සම්බන්ධයක් නිසා අපේ හිතට රාගයක් ඇති කරවන්න බැරි නම් අනේක අපේ දක්ෂතාවය කියලා කියන්නේ. වෙනත් කෙනෙකුට පුළුවන් කමක් නැත්නම් අපට මෝහයක් මුලාව අවිද්‍යාව ඇති කරගන්න අනේක තමයි අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ නිසා අපේ දක්ෂතාවය කියන්නේ වර්තමානයේ IQ නෙවෙයි, intelligence quotient නෙවෙයි, EQ emotional intelligence. මෙත කාලෙකට ඉස්සර හිතන් හිටියේ අපි දක්ෂතාවය කියන්නේ IQ කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් ගත්ත ඒ බොහෝ දෙනාගේ IQ එක තමයි ටෙස්ට් කරලා තිබුණේ. නමුත් වර්තමානයේ IQ එක නෙවෙයි ටෙස්ට් කරන්නේ. කෙනෙකුගේ සාර්ථකත්වයේ බේස් එක තමයි සතුට. ඒ සතුට තීරණය කරන සාධකවලදී බලන්න ලක්ෂණ පහක් තියෙනවා. ඒ තමයි self awareness, self regulation, inner motivation, empathy and social skills. මෙන්න මේ පහම තමයි බුදුදහම තුල දේශනා කරන්නේ. self awareness කියන්නේ මොකද්ද? mindfulness කියන එක. self regulation කියන්නේ මොකද්ද? discipline, virtue, ඔසියන. inner motivation, energy, samavayam, right effort, ඊළඟ empathy. empathy කියන්නේ මොකද්ද? සතර බ්‍රහ්ම විහරණ, මෛත්‍රිය, loving kindness and social skills. සමාවාචා, සම්මා සම්බන්ධත් එක්ක අපි ලෝකයට කටයුතු කරන ආකාරය. එනිසා අපි නොතනි මෙන්න මේ දක්ෂතාවලින් අපි ඉදිරියට යනකොට අපට ධර්මඥානයෙන් ලැබෙන මේ අවබෝධය තුළින් අපට කියවන පළවෙනි ලක්ෂණය තමයි මේ ලෝක සම්මතිය තුළ ඉඳගෙන උපරිම ලෙස අපේ හිත පිරිසුදු තියාගන්න ක්‍රමය. ඒ සඳහා එකතකින් සීලය අවශ්‍යයි. පංච සීලය. ඊළඟට මෛත්‍රිය, loving kindness. ඊළඟට mindfulness එක නැත්නම් self awareness කියන්නේ. being aware of our body and mind. එතකොට මේ තුනෙ මෙන්න මේ තුන තිබ්බ පමණට අපි අපේ හැම ක්‍රියාවලියක්ම අපි කරන්නේ සිල්වන්ත ජීවිතයක් ගත කරන්නේ. මේක බේස් එක තමයි පංචශීලය. පින්නතුනි පංචශීලය තරම් මේ සමාජ යහපත් ඇතමට හිතකර වෙනම් දෙයක් නැති මට්ටමයි. පුළුවන් තරම් දැනට පහම බැරි වෙන්න පුළුවන් කෙනෙකුට දැනට එකක් අකිනවා නම් ඒ ගැන හිතර සතුට වෙන්න. එක දෙකක් කරා වැඩි කරගන්න. එක තුනක් කරගන්න. එක හතර පහ දක්වා වැඩි කරගෙන උපරිම ලෙස පංචශීලයේ 100%ක්ම රකින්න මට්ටමට එන්න. ඔබත් රකින්න, ඔබේ ළඟම කෙනාටත් මේක ආනිසංශ කියලා දීලා ඔහුත් ඒක රකින්න මට්ටමට එයාට උදව් කරන්න. කෙනෙක් වෙනුවෙන් පංචශීල රකින්නවා නම් අපට යාගෙන කොච්චර ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක් හට ගන්නවද? අපි අසුරු කරන කෙනෙක් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. එයා කවදාවත් කාමයේ වරද හැසිරෙන්නේ නැහැ. යම් කිසිදාක සතෙක් මරන්නේ නැහැ. යමත්‍රවේ භාවිත කරන්නේ නැහැ. මේ වගේ ලක්ෂණ ගැන එයා බොරු කියන්නේ නැහැ. මේ වගේ දේවල් ගැන අපට විශ්වාසයක් තියෙනවා. අපට ඇත්ත එක ඕනම ගනුදෙනුවක් කරන්න පුළුවන්. එයා ගෙදරින් කොයි වෙලාවෙ ගෙදරින් පිට වෙලා ගියත් අපට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ කොහෙද යන්නේ කියලා. එයා ගෙදර කීයට ආවත් අපට අමතෙන් තරග විතර කරන්න දෙයක් නැහැ කොහෙද ගිහිල්ලා දාවි කියලා. අපි බලන්නේ එකයි. ඔයා කීයට ගෙදරින් පිටත් වෙන්නේ? ඔයා කීයට ගෙදරට එන්නේ? එච්චර අපි අහන්නේ. වෙන ප්‍රශ්න අපිට නැහැ ඇත්ත එක. අපිට ඒ තරම් ආදරය, ගෞරවය, විශ්වාසය හට ගන්නවා මෙන්න මේ පංචශීල රැකීමත් එක්ක. කෙනෙක් ගැන දෙන පුළුවන් ඉහළම රෙකමෙන්ඩේෂන් එක සහ වෙන ඉහළම විශ්වාසනීයත්වය තමයි කෙනෙක් මේ පංචශීල රකින්නවා කියන කාරණය. ඊළඟට කියනොතනි මෛත්‍රිය. නිතරම සියලු සත්ත්ව සෝමන්ත දාන ප්‍රාර්ථනායෙන් ඉන්න. ඒක මෙත්තාසගත මනෝකර්මයේ දරක් නෙවෙයි. මෙත්තාසගත වාචික කර්මයේ, මෙත්තාසගත කාය කර්මයේ දක්වාම දිනු කරන්නේ. නිතරම මෙසේ දිට පුරුදු කරන සියලු සත්ත්ව සෝමන්ත දාන කියලා. වචනයක් කතා කරනකොට නිතර මේ කතා කරන කෙනත් එක මෛත්‍රියම කතා කරන්න සූපත් වේවා කියලා හැඟීමේ. යම්කිසි කෙනෙක් වෙන යම් කායික දෙයක් කරනවා නම් එයා සූපත් වේවා කියලා හැඟීමේ මේක කරන්නේ. මේක තමයි පිළිදින අපේ මානසික නිරෝගී භාවය බලන ක්‍රමය. නිතරම තමන් අනිත්‍යයට පෙන්වන්න තමන් මානසිකව නිරෝගී කෙනෙක් කියලා. අපි බොහෙට පෙන්වන්න උත්සාහ කරන්නේ කායිකව නිරෝගී කියලා නේද? කායික නිරෝගී භාවය පෙන්වන්න විතරක් අපි දැක්සනේ පිළිතුරු. අපේ දැක්සතාවය අපි අසුරු කරන ළඟම ආයතන පෙන්වන්න කරන්නේ. වෙනත් කෙනෙකුගේ දේහෙදී අපි ඉක්මනටම කේන්ති ගන්න නැති කෙනෙක්. වෙනත් දෙයක් දැකලා අපි ඉක්මනට රාගය ඇති වෙන කෙනෙක් නෙවෙයි කියලා. අන්න ඒක තමයි තමන්ගේ ස්කිල් කොලන්ස් එක පෙන්වන ක්‍රමය. සුසුම් අම්මත ජීවාම වේරණේ ස්වාවීරිනෝ වේරණේ මනසීසු විහරම ආවේරිනෝ. වෛර කරන අයතුරින් තමන් වෛර නොකරන කෙනෙක් කෙනෙක් පෙන්වන්න කරන්න. සුසුම් අම්මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනසීසු විහරම අනාතුරා. ලෝකේ බොහෝ දෙනෙක් මානසික රෝගී වෙන්නේ රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය. මේ වගේ දේවල් මතින් තමයි ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නේ. අන්න එවැනි පිරිසක් අතර ඔබ පෙන්වන්න කරන්න ඔබට ඒ දුරුගුණ නැහැ කියලා. ඔබ කොයි තරම් ඩිග්‍රියක් කළාද, කොයි සබ්ජෙක්ට් එකෙන්ද කළේ, කොයි කැම්පස් එකෙන්ද කළේ, මාස්ටර් ඩිග්‍රියක් තියෙනවද, ඩොක්ටරේට් එකක් තියෙනවද, ඩොක්ටරේට් එකේ සබ්ජෙක්ට් එක මොකද්ද, කොයි යුනිවර්සිටියෙන්ද කළේ. මේකට වඩා වටිනවා පින්වතුනි මෙන්න මේ බුදුදහම කියන දක්ෂතාවය පුසතාවේ. අර තියාගන්න ඩොක්ටරේට් එකක් නෙවෙයි දෙකම කරන්න. දැන් අලුත් ප්‍රණතයි ડોක්ටරේට් එකක් තිබුණේ කොට එච්චර ගණන් ගන්න නෑ. ડોක්ටරේට් දෙකක් තියෙනවා. මාස්ටර් ડિગ્રી එකක් තිබුණාට ගණන් ගන්න නෑ. මාස්ටර් ડિગ્રી කීයක් තියෙද කියලා දැන් අහන්න. මාස්ටර් ડિગ્રી දෙකක්ද හතරක්ද පහද කියලා අහන්න. ඒ නිසා ડોක්ටරේට් එකක් තිබුණේ කියලා අහන්න වෙන දැන් කට්ටිය. පින්නතුනි ඊටත් වඩා දක්ෂතාවය තමයි මොකද්ද? මෙන්න මේ යහපත් ගුණාංග වලින් අපි කොයිතරම් ඉදිරියෙන් ඉන්නේ කියන එක තමන් තමන් ගැනම බලන්න ඕන. මේක බාහිරින් තමන්ට දෙන රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි. මේක තමයි ධම්මා දාස කියලා කියන්නේ. තමන් ගැනම ධහම නැමැති කණ්ණාඩිය the reflection of mirror. The mirror of reflection. ධහම් කැමත දාන තමන් බලන තමන්ගේ හිතේ මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ මොන සිතුවිල්ලද කියලා. මේක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. එතකොට ඒක අතකින් පංචශීලය අනිත් අතින් මෛත්‍රිය අනිත්‍යයෙන් තමන්ගේ හිත ගැන විතර අවධානය යොදීම. මෙන්න මේක තමයි ලෞකික ජීවිතයේ තියෙන ඉහළම සාර්ථකත්වය. ලෝකයේ තුල ඉහළම සාර්ථකත්වය. හැබැයි මේක විතරක් නෙවෙයි ලෝකයේ සාර්ථකත්වය කියලා කියන්නේ. මේ සාර්ථකත්වයේ අධ්‍යාපන විද්‍යාවෙන් සමහර ආගම් දර්ශන වලින් ඉදිරියට හොයගෙන ළඟයි මේ ගුණංග ටික තියෙනවා. බුදුදහමේ දක්ෂතාවය කියන්නේ මේකට වඩා තවත් පියවරක් ඉදිරියට යනවා. මොකද ඒ කියවන්නේ? ඒකට කියනවා පරමාර්ථ සත්‍ය කියලා. ඒකට කියනවා ලෝකෝත්තර සත්‍ය කියලා. ඒ මොකද්ද? ලෝකයෙන් ඉක්මන ගිය සත්‍ය බුදුහම දේශනා කළා. ඒක මේ බුදුදහමට විතරක් ආවෙනික වෙච්ච දෙයක්. ඒක බුදුහාමුදුරු කෙනෙක් විතරක් අනාවරණය කරන දෙයක්. ඒකට තමයි කියන්නේ පොබ්බේ අනුසුදෙසු ධම්මේසු කියලා. බාහතුන් වහන්සේ ධර්ම දේශනා කරන ආරම්භ කරන මොහොතේම දේශනා කළා මට පෙර නොයසු විරෝධහමසක් පහළ වුණා කියලා. The Buddha says that I realized something that I had never heard. මම මේක කිසිම දවසක අහලා නැති කාරණයක් මට අනාවරණය වුණා. මේක පිළිබඳව කිසිම කෙනෙකුට හීනකින් හිතලවත් හිතාගන්න බැරි දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි ලෝකයේ අදහරතිය. ඒක බුදුහාමරගේ නිර්මාණයක් නෙවෙයි. ඒක අනාවරණයක්. ඒකනාවරණයක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණා නොවුණත් හැමදාම තියෙන යථාර්ථය. අපි බුදුහාමරණි ගරු කරන්නේ මේ අප ඉන්න කල්පයේ තුල ඒක මුලින්ම අනාවරණය කළේ බුදුහාමරණින්ද? අන්නේ මොකද කාරණය? ඒ කාරණේ තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට ඇහැට රූපය මේ මොහොතේ වර්තමානයේ තුල කණ්ඩායම් වෙනවා. කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් දේවට රසය කයට පහසක් කියන මෙන්න මේ කාරණාවලදී වර්තමානයේ තුල අපට එක කණ්ඩායමක් වෙනවා. අපේ කර්මය විසින් නිර්මාණය කළ දීපු අපේ සෙන්සස් වලට ඉන්ද්‍රිය වලට සමගාමීව අනුරූපව. හැබැයි අපි ඒක තේරුම් ගන්න උඩ නිතරම තේරුම් ගන්නේ කොහොමද? ඒ වර්තමාන මොහොතේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුත් වුණාට පස්සේ මනෝවිඤ්ඤාණය තමයි තේරුම් ගන්නේ. එතකොට ඔබ ඇහැට රූපයක් දකිනකොට තේරුම් ගන්නේ චක්කු විඤ්ඤාණය නෙවෙයි ඇත්තටම. චක්කු විඤ්ඤාණය කරන්නේ වර්ණ රූපේ විතරයි දෙන්නේ. ඒක ඉතාම ශනිකයි. ඒක එතරම් හඩගෙන නිරුද්ධ වෙනවා. කිසිදාක අපට චක්කු විඤ්ඤාණයක් තේරුම් ගන්න බෑ. සෝත විඤ්ඤාණයවත්, ගහන විඤ්ඤාණයවත්, ජීවා විඤ්ඤාණයවත්, කාය විඤ්ඤාණයවත් තේරුම් ගන්න බෑ. ධර්මයෙන් සඳහන් කරනවා න පංච විඤ්ඤාණේ හි කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤත්‍ර අබිනිපාතමස්සා. පංච විඤ්ඤාණයන්ගේ ඇස ආශ්‍රිතව හටගන චක්කු විඤ්ඤාණේ, කන ආශ්‍රිතව හටගන සෝත විඤ්ඤාණේ, නාසයේ ගහන විඤ්ඤාණේ, ජීවා විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ කියන මේ පංච විඤ්ඤාණයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාතමස්සා කණ්ඨයක් වීම විතරයි කරන්න පුළුවන්. සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය විඤ්ඤේය. සීලම ධම්මා මනෝ විඤ්ඤාණය තේරුම් ගන්න. මනෝ විඤ්ඤාණය තේරුම් ගන්න විතරක් නෙවෙයි වෙනතනි. මනෝ විඤ්ඤාණය තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච රූපය මුල් මට්ටමේ ස්කන්ධ ටික නිරුද්දලා තියෙනවා. ඉතුරු නැතුවම නිරුද්දලා තියෙනවා. නිකන් ඉතාම සරල උදාහරණයක් කියලා අපි මීට කලින් සඳහන් කළේ කාරණේ ගැන අපි කෑම ටිකක් කනකොට අපි භාජනයක දාගෙන කෑම කන්නේ පිඟානක දාගෙන. කනකොට දිවට රසයන් දැනෙනකොට අපිට මොකද මතක් වෙන්නේ? පිඟානේ තියෙන කෑම ටික තමයි මතක් වෙන්නේ. දිවට රසය දැනෙනකොට අපි හිතන් ඉන්නේ මේ මොහොතේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. එහෙම නැතුව වෙනත් විදියකට හිතනගෙන කියනවාද බලන්න. හැමදාම අපි පිඟානේ දිහා බලන්න තමයි කෑම ගෑවෙන්නේ. කටට රසයක් දැනෙනකොටම හිතෙන්නේ මේ මොහොතේ රස දැනෙන පිඟාන දින කෑම කියලා. ඇත්තටම කල්පනා කරලා බලන්න පිනතුනි මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ ඒ පිඟාන දින කෑමද? මේ මොහොතේ පිඟාන දින කෑමද? නෑ, මීට පොඩ්ඩකට කලින් පිඟාන දින කෑම. මේ මොහොතේ රස දැනෙන කෑම අර පිඟාන දින කෑම වගේ ලස්සනද? එක එක පාටට සුවඳට එහෙම තියෙන කෑමක්ද කඩේ තියෙන්නේ? ඔබට කවදාවත් හිතලා තියෙන කෑමක රස දැනෙනකොට රස දැනෙන්නේ අර කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන වමනයක් වගේ කෑම ටික රසය දැනෙන කියලා? කවදාවත් හිතලා තියෙද? නිකමටවත් හිතලා තියෙද? නමුත් අපි හිතන අපි හුඟා බුද්ධිමත් ඥාහවලුන් විසින් අපි ඩිග්‍රිය ගත්තී අපිට මේ වගේ තියෙන සුසුම අපි හුඟා බුද්ධිමත් කියලා හිතන්නේ. පින්නතේ මෙන්න මේකම තමයි මෙන්න මේ බුද්ධිය තමයි අපිට බුදුදහමෙන් ලබා දෙන්නේ. මේක කෙනෙකුට සාමාන්‍ය හිතන ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කවුරු හරි කිව්වොත් තමයි තේරෙන්නේ. අන්නේ වගේම තමයි අපි ඇසෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහන නාසයෙන් ගඳ සුවඳ ඒ විඳලා යමක් තේරුම් ගන්න අවස්ථාවේදී අපිට රූපයක් නැවෙනවා. ඒ රූපය නැවෙන එක හරියට අර පිඟානේ කෑම ටික දකිනවා වගේ. ඒක නෙවෙයි යථාර්ථය. ඒ රූපය මතක් වෙන එක අර මීට මොහොතකට කලින් පිඟානේ තිබිච්ච කෑම ටික වගේ. එතකොට ඒ රූපය තේරුම් ගන්න අවස්ථාව කොහොමද? ඒ තේරුම් ගන්න අවස්ථාව තමයි අර කටේ තියෙන කෑම ටික වගේ මනංච පටිච්ච ධම්මේ උපාදිතී මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එතකොට අපි මෙතෙක් කලක් සැපදුවා අපි ඉඳන කොහොමද වින්දේ? පේනදෙනි බාහ්‍ය රූප සම්දානිකේ නෙවෙයි අපි මෙතේ සැපක් කොදුවා කියන්නේ. සම්පූර්ණම දුකව සැප වින්දේ අපි හිතන විදියට අනුව. ඇයි අර මුලින් ලැබෙන එක්ස්පීරියන්ස් එක එක නියුට්‍රල්, එක සැපක් අදුකක් නෙවෙයි. එක සම්පූර්ණයෙන්ම උපේක්ෂා සංගත මට්ටමක්. අපි හැමදාම එක තේරුම් ගත්ත මනෝවිඤ්ඤාණයෙන් තේරුම් අරගෙන අපේ ආකල්පට අනුව අපි ලෝකෙට ඇප්ලයි කරනවා. මෙන්න මෙතෙන් තමයි ස්පර්ධ ඇති කරගන්නේ. මුලදී මේකෙන් සුතමේ ඥානය ස්පර්ධ ඇති කරගන්න ඕන. පස්සේක චින්තාමය ඥානය නැවත නැවත හිතන්නට ඕන. ඊට පස්සේ භාවනාමය ඥානෙ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳගෙන උපරිම ලෙස අපි මේක පුහුණු කරන්නේ. මේක පුහුණු කරන සරිත්‍රාත්මක වැඩ පිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත ආදී වායම් සති සමාධි. මොනවා කරන්නේ? ඔබ ඇත්තටම ජීවිතයේ සතුට ලබන මාවතකට නම් එන්නේ ඔබ. ඔබ ඇත්තටම ඔබේ ජීවිතයේ සතුට ලබන මාවත තුල ක්‍රියාත්මක කරන්න කැමති නම් ඔබ මෙන්න මේ සත්‍ය, මෙන්න මේ දේ බුදුදහමේ කියන මේ දේ විශ්වාස කරන්න ඕන. මේකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. මේකට කියන්නේ ශ්‍රද්ධාවේ තථාගතස්ස බෝධිඥාන මේකයි. බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් පිළිබඳ විශ්වාස කරනවා කියන්නේ මේකයි. මෙන්න මේක ප්‍රැක්ටිස් කරනකොට තමන්ට මේ ලෝකේ කරන හැම දෙයකම වඩා ඉක්මනින් තමන්ට ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවා කියන එක විශ්වාස කරන්න ඕන. මේ විශ්වාස කර පමණට එනජි කැටි වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉදිරි ධර්ම වල දැනෙන. ඒතරක් නෙවෙයි. අපේ හැම කාර්යයක්ම උදේ අවදි වෙච්ච මොහොතේ පටන් නිින්දට යනකම් හැම වෙලාවෙම අපේ සියලුම කාරණා අපි මැනේජ් කරගන්නේ මේ කරුණටත් එක්ක. වචනයක් කතා කළා සම්මා වාචා. හිතනවා නම් සම්මා සංකප්ප. කායික වැඩක් කරනවා නම් සම්මා කම්මන්ත. රැකියාවක් කරනවා නම් සම්මා වායාම. සතිය නම් සම්මා සති. හිත සමාධිවත් කරනවා සම්මා සමාධි. මේන් බහැරව පිනුතුනේ අපට එක පියවරක් තියන්න බැරි වෙනවා. මේන් බහැරව අපට එක ඇස්පිය හෙලීමක් කරන්න බැරි වෙනවා. මේන් බහැරව අපට එක හුස්ම රැල්ලක් ඉහළට පහළට ගන්න බැරි වෙන මට්ටමටම මේ තථාගතත්වයේ බුදුහාමරගේ දහම් පණිවිඩ ගැන විශ්වාස තියන්න ඕන. අනේ එදාට තමයි ඔබ ඇත්තටම ආධ්‍යාත්මික ගමන මඟව ඉන්නවා කියලා කියන්නේ. ඒ සඳහා පංචශීලයේ පදනම මෛත්‍රිය හදවතේ තියාගෙන සතිමත් බවින් ඉඳියන්න. ඒ නිසා ඇහැට රූපයක් දකිනකොටම දැස්ස වෙන්න මේක Taman තේරුම් ගන්න මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණය දිගට යන එකක් නෙවෙයි. ඒක හේතුන් පරිච්ඡ සම්බෝධං හේතු බංගා නිරෝධති. හේතු නිසා හටගත්තා හේතු නිරෝධයෙන් එතනම නිරුදන කියලා දකින්න. එහි ප්‍රතිපල විදියට ශුන්‍යත අනිමිත්ත අපහින් විදියට මුළු ලෝකෙම තමයි තේරුම් ගන්න. මේක තමයි අද ධර්ම දේශනාවේ මූලික කරුණ ටික. මේකම තවත් දිනු කර ගන්නවා නම් ඔබ උත්සාහ ගන්න. සාදු සාදු සාදු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිම්භයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේන සත් දුකින් මිදෙත්වා බියෙන් පේන සත් බිය නැති වෙත්වා සොලින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත්වා.